යාපනයට ජලය ගෙනියන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. පසුගිය රජයත් ඉදිරිපත් කළා, මේ රජයත් ඉදිරිපත් කළා. ඒ තමයි ඉරණමඩු වැවෙන් ජලය ගෙනියන්න යාපනය. කවුද ඒකට විරුද්ධ? ඉරණමඩු වැව ප්‍රදේශයේ අය තමයි විරුද්ධ යාපනයට ජලය ගෙනියන්නේ. දැන් ඔය බලය බෙදීම ගැන ගොඩක් දෙනෙක් ලොකුවට කතා කරනවා. නමුත් එහෙම දෙයක් වෙනම රටක් එහෙ තිබුණා නම් ඒ රටට වතුර නැති විත්තිය හැම කෙනාම අමතක කළ යුතු නැහැ. ඒ නිසා අද මේ අපේ පැරණි රජදරුවෝ එදා ඇලහැරෙන් හරවපු ඒ අඹංගඟේ ජලයයි හෙට ඉරණමඩුවටත් අනිද්දා යාපනයටත් ගෙනියන්නේ. ඒ යාපනයත් මහා නගරයක් හැටියට අපි ගොඩනගන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා කරුණා කළා සටන් පාට මුමුණන උතුරේ දේශපාලකයන් අවබෝධ කරගත යුතුයි කියන එක අපි මේ අවස්ථාවේ අවධාරණය කරනවා, විශේෂයෙන්ම මහ ඇමතිතුමා.